ව්‍යුහාත්මක වෙනස් කිරීම හරහා අපිට උදල් ඉතිරි කරගන්න බොහෝ වැඩ කටයුතු තියෙනවා. උදාහරණයක් හැටියට දැන් මේ පොහොර සහනාධාරය මුදල් හැටියට ඒ කොයි මහතුන් ලබා දෙනවා. ඒකට මෙතන තියෙන නාස්තිය අඩු වෙනවා. තවත් එකක් තමයි පාසල් නිදාන්දු දෙමව්පියන්ට වෙනද පොලෙන් ලබා ගන්න වවුචර් එකක් හැටියට ඒව ලබා දෙනවා. ඊළඟට අර ඩිජිටල් කරණය හරහා සියලුම දෙනාගේ ලැබිය යුතු සහනාධාර සහ ගෙවිය යුතු ගෙවීම් ඒ ඩිජිටල් කරණය හරහා ටෙලිෆෝන් එකෙන් බැංකුවෙන් කරන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. එතනදී සමුද්‍ර හරහා වෙන්න පුළුවන්, වෙනත් දේවල් හරහා වෙන්න පුළුවන්, ප්‍රතේ යන දූෂණය වෙන මුදල් බොහෝ දුරට ඉතුරු කරගන්න හැකියාවක් ලැබෙනවා.